පුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා සරණ සරණ යමි. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් ශ්‍රවණය කිරීමටයි. මේ බුද්ධ දේශනාවේ නම චක්කවත්ති සීහනාද සූත්‍රය. චක්කවත්ති සීහනාද සූත්‍රය. මේ දේශනාවේ චක්කවත්ති රජ කෙනෙකුගේ විස්තරයක්, ඒ චක්‍රවර්ති ප්‍රතිපත්ති වලින් බැහැර වුණාට පස්සේ මිනිසුන් පිරිහියන ආකාරයත්, කෙමෙන් කෙමෙන් මිනිසුන් පිරිහි ගිහින් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10 දක්වා පහළට බසින ආකාරයත්, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000 දක්වා නැවත වර්ධනය වෙන ආකාරයත්, එහිදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන ඒ විස්තරේත්, ඒකේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අනාවැකියත් මේ දේශනාවට ඇතුළත්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ මොන ලස්සන ආකාරයට මේ දේශනාව කරන්න පටන් ගන්නෙ. මේ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මගධ රාජධානියේ මාතුලා කියන නගරේ. එදා භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මේ දේශනාව වදාළා. අත්තදීපා භික්කවේ විහරත අත්ත සරණා අනඤ්ඤ සරණා. ධම්මදීපා ධම්ම සරණා අනඤ්ඤ සරණා. මහණෙනි, තමා අත්තදීපා තමා තමාට දූපතක් කරගන්න, තමා තමාට පිළිසරණක් කරගන්න, අන්‍ය සරණ යන්න එපා, බාහිර කෙනෙක් පිළිසරණ කරගන්න එපා. ධම්ම දීපා ධර්මය දීපයක් කරගන්න, දීපය කියන්නේ දූපතක් කරගන්න. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙතන අත්ත දීප ධම්ම දීප කියලා කියන්නේ මේ දූපත මිසක් පහන නෙවෙයි. පහනට සාමාන්‍යයෙන් යොදන්නේ පදීප කියලා. අන්ධකාරේන උනද්දා පදීපන්න ගලිස්සට අන්ධකාරේ අන්ධකාරේ වෙලා සිටින්දී ඇයි පහනක් හොයන්නේ නැත්තේ කියලා. නමුත් සමහර තැන්වල දීප කියන වචනේ පහනට යොදලා තියෙනවා. නමුත් මෙතනදී යොදලා තිබෙන්නේ තමා තමාට ආලෝකයක් කරගන්න කියලා නෙමෙයි. දූපතක් කරගන්න මේ දූපත කියන වචනේ ලොකු අර්ථයක් තියෙනවා. මේ අරහත්ත්වයට පත් වන රහතන් වහන්සේට කියන්නේ කලේ තිප්පති බ්‍රාහ්මනෝ. දූපතට ගොඩ වෙලා දූපතේ හිටපු එක්කෙනා කවුද? රහතන් වහන්සේ. එතකොට පැහැදිලිවම මෙතන කියන්නේ දූපත. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට තමාව පිළිසරණ කරගන්න, ඊළඟට ධර්මය පිළිසරණ කරගන්න, තමාව දූපතක් කරගන්න, ධර්මය දූපතක් කරගන්න. ඉතින් අපි ජප කරනවා වගේ කාලය තිස්සේ මේ වචනේ කිය කියා ඉන්නවද? නමුත් අපි බොහෝ විට බලන්නේ කවුරු පිළිසරණ කරගන්නද? අනුන් පිළිසරණ කරගන්න හදනවා. තමාව පිළිසරණ කරගන්න ඇති. ඊළඟට ධර්මයෙන් දූපතක් කරගන්න ඇති සමහරු ධර්මයේ වාදයක් කරගන්න. ඒ නිසා ධර්මයේ දූපතක් කරගන්න ඕනේ. ධර්මයේ සරණ කරගන්න ඕනේ. තමාව සරණ කරගන්න ඕනේ. එතකොට විතරයි අපිට මේ ධර්ම මාර්ගය දියුණු කරගන්න පුළුවන් වන්නේ. මෙන්න පෙන්නනවා අත්ත දීප තමාව දීපයක් දූපතක් කරගන්නේ කොහොමද? ධර්මයේ දූපතක් කරගන්නේ කොහොමද? නබික්ක වේ බික්කු කායි කායන පස්සි වේරති. යම් කිසි කෙනෙක් ඔව් කායානුපස්සන භාවනාවෙන් වාසය කරනවා නම් ආතාපි කෙලස්තවන වීරියෙන් සම්පජානෝ නුවණින් සතිමා සිහියෙන් විනය ලෝකේ අභිඥා දෝමනස්සන් ලෝකේ ඇලීම් ගැටීම් දෙක දුරුපල්ල කය පිළිබඳව සිහියෙන් විමසා බලනවා නම් ආන්න තමාව දූපතක් කරගත්තු කෙනෙක්. ඊළඟට වේදනාසු වේදනානුපස්සී විහෙරති. තමාට ඇතිවෙනවනේ සැප දුක් උපේක්ෂා විඳීම්. අන්නේ විඳීම් ගැන සිහියෙන් දකිනවා නම් එයා කවුද? තමාව දූපතක් කරගත්තු එක්කෙනෙක්. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මේ චිතේ ඇතිවෙන ස්වභාවයන් ගැන හොඳට සිහියෙන් බලන්න පුළුවන් එක්කෙනා තමා දූපතක් කරගත්තු කෙනෙක්. ධම්මේසු ධම්මානුපස්සී වේරති. පංච උපාදානස්කන්ධ, පංච නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන, බුද්ධංග, ආරි සත්‍ය කියන මේ පිළිබඳව තමන් සිහියෙන් විමසා බලනවා නම් තමන් තුළ ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා නම් ඒකෙන් තමාව දූපතක් කරගත්තු, තමාව පිළිසරණ කරගත්තු, ධර්මයේ පිළිසරණ කරගත්තු කෙනෙක්. ඉතින් මේ කෙනාට බුදුරජාණන් වහන්සේ ඒ සතිපට්ඨාන විස්තර කරලා කියනවා ඔන්න ඔය ආකාරයටයි මහණෙනි තමාව දූපතක් කරගන්නේ. ඔය ආකාරයටයි තමාව පිළිසරණ කරගන්නේ. ඔය ආකාරයටයි ධර්මය දූපතක් කරගන්නේ, ධර්මය පිළිසරණ කරගන්නේ, වෙන දෙයක් පිළිසරණ නොකරගන්නේ. එතකොට බාහිර දෙයක් පිළිසරණ කරගන්නේ නැතුව තමා තමාවම පිළිසරණ කරගෙන ධර්මයම පිළිසරණ කරගෙන යනවා කියන එකේ තේරුම මොකද්ද? සතර සතිපට්ඨානෙහි යෙදී වාසය කරනවා කියන එක. ශ්‍රීලංකාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ පියාණන්ගේ ගෝචර විසේ ඒක තමන්ගේ පියාට අයිති දේ තුල විතරක් හසිරෙන්නේ. තමන්ගේ පියා කිව්වේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පියාට අයිති බිම් කොටස හසිරෙන්න කිව්වා. තමන්ගේ පියාට අයිති බිම් කොටස කිව්වේ මොකද්ද? සතර සතිපට්ඨානේ ගෝචරේ භික්කවේ චරතං සකේ පිටිකේ විසේ තමන්ගේ පියාට අයිති භූමිය තුල වාසය කරනවා නම් ලක්ෂති මාරෝ උතාරං මාර්යා පවිතු මාර්යා එයා සංසාරේට ඇදලා දාන්න ඉඩක් ලබන්නේ නැහැ, සිදුරක් ලබන්නේ නැහැ. ලක්ෂති මාරෝ ආරම්භණං මාර්යාට ඒ කෙනාව මාර්ගයෙන් බැහැර කරවන්න අරමුණක් හොයන්න බෑ, අරමුණක් ලබන්නේ නෑ. කුසලං භික්ඛවේ ධම්මාන සමාදාන හේතු සේමිදං පුඤ්ඤං පවද්ධති. මහණෙනි, මේ කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් තමයි මේ පින් වැඩෙන්නේ. ඊළඟට ඔන්න අතීත සිද්ධිය සක්විති රජුරුවන් ගැන ඔන්න විස්තරයක් එනවා. මහණෙනි, ඉස්සර ගල්හිමි කියලා සක්විති රජ කෙනෙක් හිටියා. කවුද හිටියේ? සක්විති රජුරු කෙනෙක් හිටියා. මේ රජුරුවන්ගේ නම මොකද්ද? ගල්හිමි. දයන්න, අල්ලයන්න, හයන්න, මේ යන්න, මේ යන්න. ගල්හිමි සක්විති රජුරු කෙනෙක් හිටියා. මේ චක්‍රවර්ති රජුරෝ සාමකාමී අහිංසා වැඩපිළිවෙල මගින් ලෝකේ ජය අරගෙන මේ සියලුම ජනපදවලට අධිපති බවට පත් වෙලා සක්විති මාණික්ක හතකින් යුක්ත වුණා. ඒතර චක්‍රවර්ති රජෙක් වෙන්න නම් චක්‍රවර්ති මාණික්ක හතක් එයාට ලැබෙනවා. එයාට ලැබෙන පළවෙනි එක තමයි චක්‍ර රත්නේ. චක්‍රය කියන්නේ නියෝදෙට. ඒ කියන්නේ මාණික්කයක් එයාට හම්බ වෙනවා කර කැවෙන මැණිකක්. චක්‍ර රත්නේ ළඟට හම්බ වෙනවා එයාට හස්ති රත්නේ. සයින්දව අස්සේ හම්බ වෙනවා ඕන වෙලාවක එයාට අහස් ගමන් නැති අස්සේ. හස්ති රතන අලි කම් විනාස් ගමන් නැති අලි කම් වෙනවා එයාට. අස්ස රතන අස්සේ හම්බ වෙනවා ආජානි අස්සේ අහස් ගමන් නැති. මොලි රතන කියන්නේ මේ ගෞගණන් ආලෝකයේ විහිදෙන මණිකක් හම්බ වෙනවා. ඉච්ඡි රතන ඔව් බුද්ධ ගුණ සම්පන්න උතුම් ගුණධරණ කාන්තාවක් හම්බ වෙනවා. මෙරිණ ගහපති රතන සියලු මේ කුදුමහා කටයුතු වල ප්‍රධාන දක්ෂ වූ උපදෙස් දෙන්න පුළුවන් ගෘහපතිය කෙනෙක් හම්බ වෙනවා. පරිනායක රත්නයන් සම්බේද පරිනායක රත්නයන් කියන පුත්‍ර රත්නයන් ප්‍රධාන දක්ෂ පුතෙක්. ඒ වගේම මේ පුතා පිරිවරාගෙන දහසකට වැඩි ඉතාම දක්ෂ පුතින් පුත්‍රස්ථානයේ සිටින තරුණයන් දහසකට වඩා හම්බ වෙනවා. ඒ විෂයන් බාරගෙන ඉතා දක්ෂ විදියට කරන්න පුළුවන් අය. ඉතින් මේ රජුරගේ නම මොකද්ද? ගල්ල නේම කියන රජුරෝ දැන් අවුරුදු දහස් ගණනාවක් සක්විති රජ තනතුරේ වාසය කළා. දැන් එතකොට මේ සිද්ධිය කියන්නේ මේ අවුරුදු ආයුෂ අවුරුදු 120 කියන කාලේ විස්තරයක් නෙමෙයි. අතුරු කරන්න. එතකොට මේ රජරුව කියනවා ස්වාමී සේවකයෙකුට කතා කරලා කියනවා හිම්බා පුරුෂය අපගේ මේ දිව්‍ය වූ චක්‍ර රත්නය. එතකොට මේ චක්‍ර රත්නය මේ පහළ වෙන එකක් නේ, පොළවෙන් ගන්න එකක් නෙවෙයි. පොළවෙන් ගන්න එකක් නෙවෙයි. පොළවෙන් ගත්ත එකට මොකද්ද කියන්නේ? මණි රත්නය. මේක මොකද්ද? චක්‍ර රත්නය පොළවෙන් ගන්න එකක් නෙවෙයි. තමන්ගේ පින්බලයට පහළ වෙන එකයි. ඒ නිසා ඒකට කියනවා දිව්‍ය වූ චක්‍ර රත්නය. තේහි යම් දවසක මේ සමහරට මණ්ඩපයක් වගේ තියෙන ඒක තමයි මේ තියෙන්නේ. චක්‍ර රත්නය ත්‍රිවිධිතනේ වෙනස් වුණොත් ඒකෙන් අයින් වුණොත් ඉක්මනට මට කියන්න කියලා. එතකොට මොකද කරේ රජුරුවන් ඒ විදිහට කිව්වට පස්සේ අවුරුදු 2000 ගණනක් ගාය ගත වුණා. ගත වෙනා මොකද වුණේ? මේ චක්‍ර රත්නය ත්‍රිවිධිතනේ වෙනස්ලා ගින් සුත වුණා. චක්‍ර රත්නේ සේන් නැතුව යතුරු ගහම වුණා. එතකොට මේ පුරුෂයා ඒ දල්ලනේමි රජුරවන්ට ගිහිල්ලා කියනවා රජතුමනි දැනවදාලමනව ඔබ වහන්සේගේ දිව්‍ය වූ චක්‍ර රත්නේ ත්‍රිවිධ තනින් චුත වුණා කියනවා. එතකොට රජුරේ මොකද කරන්නේ? තමන්ගේ ලොකු පුතා වැඩිමහල් පුත් කුමාරයා අමතලා පුතාට කියන දරුවා පුත් කුමාරාණෙනි මාගේ චක්‍රරත්නේ ත්‍රිවිධතනින් චුත වුණා. චක්‍රවිධ රජුරුවන්ගේ චක්‍රරත්නේ ත්‍රිවිධතනින් චුත වුණාම ඒ රජුරුවන්ට එච්චරකල් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. කියනවා ඒ නිසා පුතා මං දැන් දිව්‍ය වූ ජනි දැන් මනුස්ස ලෝකයේ තියෙන සප සම්පත් විඳලා ඉවරයි. දැන් මං කැමති දිව්‍ය ලෝකයේ සප සම්පත් විඳින්න. ඒ නිසා මං මෙතනදී මං කැමති මේ ඔබට මේ රාජ්‍ය බාර දීලා මං මහණ වෙනු. කවුද මේක කියන්නේ? දල්ලනේමි රජුරෝ. කියලා මොකද කළේ? මෙයා පුත් කුමරාට මේක බාර දීලා මහණ වුණා. අත්‍යවිචිතනින් චුත වුණාට මං හිතන්නේ මේක වරින් වර පේනවා ඇති. ඊට පස්සේ මොකද වුණේ? මේ රජුරෝ මහණ වෙලා හරියටම දවස් 7 දිව්‍ය චක්‍ර රත්නේ අතුරුදහන් වුණා. දැන් ලෝකේ පේන්නේ නැහැ. ඊට පස්සේ මේ රජුරු පැවිදුණාට පස්සේ දැන් මිරිසි වලේ පැවිදි දැන් මෙයා ජීවත් වෙන කිස්රවුල් බාල වස්ත්‍ර මේ කහට වස්ත්‍ර පුරවාගෙන දැන් මෙයා වනාන්තරයේක උද්‍යානයේක තපස් රකිනවා. මොකද මේ තපස් රකින්නේ කොහේන්නද මෙයා මේ? ඔව් දිව්‍ය සැප විඳින්න යන්නේ. මේ කියන්නේ මේකද? මේ සිද්ධිය මේ කියන්නේ බුද්ධෝත්පාද කාලයක එකක් නෙවෙයි, අබුද්ධෝත්පාද කාලයක එකක්. එතකොට අර දැන් රජුරෝ කවුද? දල්ලනේමි නෙමෙයි. කවුද? එයාගේ වැඩිමහලු පුත් කුමරා. එතකොට මේ පුත් කුමාරයාට ගිහිල්ලා මේ පුරුෂයෙක් කියනවා දේවයන් වහන්සේ මේ චක්‍රරත්නය තිබුණටම වෙනස් වෙයි, චුත වෙයි තිබුණ දැන් මේක අතුරු දහන් වුණා. දැන් ඒක නෑ. ඊට පස්සේ මේකට මේ රජුරුවන්ගේ හිතට බොහොම දුක් ඇති වුණා. බොහොම වේදනාවක් ඇති වුණා. එයා මොකද කළේ? ඉදාම අර තමන්ගේ පිය රජුරුව දැන් තාපසිංහාස කෙනෙක් කියලා ඉරිසිවරයෙක් වෙනවා. මේ ඉරිසිංහාසෙව බැහැ දකින්න ගියා. ගිහින් කියනවා මේ ඍෂිවරයාණනි අර චක්‍රවර්ති රත්නේ චක්‍ර රත්නේ අතුරු දහන් වුණා. චක්‍ර රත්නේ අතුරු දහන් වුණා කියලා කිව්වා. එයාම කියනවා පුතා ඔය චක්‍රවන ඔය චක්‍ර රත්නේ අතුරුදහන් වුණා කියලා දුක් වෙන්න එපා. ශෝක කරන්න එපා. මොකද පුතේ ශෝක මේ පිය පරම්පරාවෙන් ආපු දෑවැද්දක් නෙවෙයි. පිය පරම්පරාවෙන් ආපු දෑවැද්දක් නෙවෙයි. හැබැයි පුතා ඔබ ආර්ය වූ චක්‍රවර්ති වක්පිළිවෙත්තුනේ දෙන්නේ. ආර්ය වූ කී ශ්‍රේෂ්ඨ වූ සක්විති වක්තුනේ දෙන්නේ. එතකොට උපෝසිතේ පොහොය දවසක ඒ සක්විති වක්තුනේ දිනලා පසලස්සක පොහොය දවසට හොඳට වතුර නාලා ඒ උපෝසිත සීල් සමාදන් වෙලා මාලිගාවේ උඩුමහල ඉඳලා එනකොට මේ දිව්‍ය වූ චක්‍රරත්නේ සියලු ආකාරයෙන්ම පරිපූර්ණ වූ ඒ වගේම ඒකේ අර දැන් සාමාන්‍ය මාණිකයක තියෙනවනේ එක එක පැතිවලට දැන් අපගත සමහර මාණික තියෙනවා අට කොන තියෙනවා මේකේ කොයින් දහසක් තියෙනවා එතකොට කොයින් දහසක් තිබෙන හරියටම නාභියක් සහිත සියලු ආකාරයෙන් පරිපූර්ණ මේ ශක්ති රත්නේ පහළ වේවි කියන්නේ තොටවන්නේ මේකේ එකක් පේනවා මේ රජුරුවන් උතරන් නෙමෙයි එන මහපුරුෂ ලක්ෂණින් යුක්ත රජුරුවන්ගේ පුතාත් මේ මහපුරුෂ ලක්ෂණින් යුක්ත බව පේනවා හැබැයි ඒක ලැබෙන්නේ මේ ශක්තිති වත්තල යෙදෙන්න ඕන ඊට පස්සේ මෙයා අහනවා ඍෂිවරයාණන් වහන්සේ මේ මොනවද මේ ආර්ය චක්‍රවර්ති වත් කියලා කියන්නේ මොනවද මේ ශක්තිති වත් කියලා කියන්නේ මොනවද එදවරිගෙන පුතා එහෙමනම් ධර්මයටම ගරු කරමින් ධර්මයෙන් ඇසුරු කරගෙන ධර්මයටම සත්කාර සම්මාන කරගෙන ධර්මයටම පූජා සත්කාර කරගෙන ධර්මයටම අපෝපස්ථාන කරගෙන ධර්මයෙන් දජය කරගෙන ධර්මයෙන් ප්‍රධාන සංකේතය කරගෙන ධර්මයෙන් අධිපති කරගෙන ධාර්මිකව මේ ඇතුළු නගරයේ ඉන්න ඇතුළු නගරයේ ඉන්න ජනකායට ආරක්ෂාව සපයන්න කියනවා. මොකද්ද මෙතන ශක්තිති වත් කියලා කියන්නේ? ධර්මය කියලා කියන්නේ පංසිල්. ඒ කියන්නේ එතකොට සතුන් මැරීමෙන් සියලු දෙනාවෙන් මේ වාසය කිරීම, සොරකම් කිරීමෙන් සියලු දෙනාවෙන් මිලා වාසය කරනවා. වැරදි කාම සීවෙනෙන් වෙන් වෙලා සියලු දෙනාම වාසය කරනවා. බොරු කියන්නේ නැතුව සියලු දෙනාම වාසය කරනවා. ඔව්. සුරා පානයෙන් තොරව, මද්ද්‍රව්‍ය පානයෙන් තොරව සියලු දෙනා වාසය කිරීම තමයි ශක්ති වත්. ඇතුළු නගරයේ සම්පූර්ණ මේ විදිහට ආරක්ෂාව සපයන්න කියනවා. දැන් අපි ගත්තොත් එක්කෙනෙකුට එක්කෙනෙක්ගේ ජීවිතයක අනුතර තියෙනවා කියන අදහසක් එතකොට එනවාද? කවුරුත් කවුරුත් තාත් කෙනෙක් මරන්නේ නැත්තම් ඒ අනතුර නෑ. තවත් කෙනෙකු දෙයක් සොරකම් කරන්නේ නැත්තම් ඒ අනතුරක් නෑ. තවත් කෙනෙකුගේ ස්වාමියෙක් හෝ බිරිඳක් හෝ අනාචාරයට යොදවා ගන්න නැත්තම් ඒ අනතුරක් නෑ. තවත් කෙනෙක් බොරුවෙන් රවටන්නේ නැත්තම් ඒ අනතුරක් නෑ. ඊළඟට කිසිවෙක් සුරා පානයක් ඒ වගේම මද්ද්‍රව්‍ය පානයක් නැත්තම් ඒ අනුතරක් නැහැ. ඒක තමයි ධාර්මික රක්ෂාවරණය කියලා කියන්නේ. ධාර්මික රැකවරණය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? රජතුමා ශක්තිතිවත් සමාදන් වෙලා තමන්ගේ නුවර ජනකායත් ශක්තිතිවත් වෙන සමාදන් කරවීමයි. ඒ විදිහට කරන්න කියන්නේ. ඊළඟට බලකායස්මින් තමන්ගේ හමුදාවත් ශක්ති වත්තල යොදවන්න කියනවා. දැන් අපිට එතකොට පේනවා ශක්ති රජ කෙනෙක් පේන තෙක් මානක මේ යුගේ නම් ආයේ බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට බලකායස්මින් හමුදාවත් අර ධාර්මික රක්ෂාවරණය යොදනවා කියලා කියන්නේ ඕක. ඊළඟට රාජකීය පිරිස, මැති ඇමතිවරු ආදී පිරිස ශක්තිති වත්තල යොදවන්න ඕනේ ධාර්මික රැකවරණේ ලබා දෙන්න පංචශීල. ඊළඟට බ්‍රාහ්මණ ගෘහපතිවරු. බ්‍රාහ්මණ ගෘහපතිවරු කියලා කියන්නේ මේ සමාජයේ සිටින උගත් අය. ඒ අයවත් සක්විති වත්තලේ පංචශීල ප්‍රතිපදාවෙහි යොදවන්න ඕන. ඊළඟට නියම් ගම් වැසියන්, ජනපද වැසියන්, අනිත් පිට පළාත්වල සියලු දෙනාව සක්විති පංචශීල ප්‍රතිපදාවෙහි යොදවන්න ඕන. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණයන්වත් පංචශීල ප්‍රතිපදාවෙහි යොදවන්න ඕනේ. ඒ වගේ යෙදෙනකට ධාර්මික රක්ෂාවරණී සැලසෙනවා. නිගපක්ෂීසු මොරදපක්ෂී අනි සත්තුන්ටත් ධාර්මිකව සුවසේ ජීවත් වෙන්න පරිසරේ හදන්න ඕන. ඊළඟට කියනවා මාචතේ තාත විජිතී අධම්මකාරෝ පවත්තිත්ත. පුතා ඔබේ රාජ්‍ය තුළ අධර්මයට ඉඩක් සලසන්න එපා. ඊළඟට කියනවා ඒචතේ තාත විජිතේ අධුනා අස්සු තේසංච ධනමනි පදෙයාසි. ඔබේ රාජ්‍යයේ ඉන්නවනම් දිලිඳු අය, ධනෙ නැති අය, ඒ අයට ධනෙ ලැබෙන්නේ වැඩ පිළිවෙලම යොදන්න. අදෝනි මේ රටක් දියුණු කරන්න තියෙන ක්‍රමයක් තමයි මේ කියන්නේ ධනෙ ලැබෙන වැඩ පිළිවෙලක් යොදන්න කියන දිලිඳු අයට. ඒ රජුරු කියන පුතා එතකොට මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ අප්‍රමාදයෙන් වින්විලා, ප්‍රමාදයෙන් වින්විලා, මද ප්‍රමාද වලින් වින්විලා, ඒසීමෙන්, ඒ වගේම සංවරකමින් වාසය කරනකොට එකිනෙකා තම තමන්ව දමනය කර ගන්නකොට තම තමන් තුළ අකුසල් නැති වෙලා යනවා. ඊළඟට ඒ වගේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් තම තමන්ගේ ජීවිත ආත්ම දමනයේ යෙදෙන අකුසල් ප්‍රහාණය කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට කලින් කලට යන්න කියන. කාටද මේ කියන්නේ? ඔව්, පුතාට කියනවා. කියන්නේ ගිහිලා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් අහන්න කියනවා. අහන්න කියන මේ විදිහට කිම්බන්තේ කුසලං, ස්වාමීනි කුසල් කියන්නේ මොනවද? කිම් අකුසලං, අකුසල් කියන්නේ මොනවද? කිම් සාවජ්ජං, වැරදි දේ මොනවද? කිං අනවජ්ජං, වැරදි දේ මොනවද? කිං සේවිතබ්බං, සේවනය කළ යුතු දේ මොනවද? කිං නසේවිතබ්බං, සේවනය නොකළ යුතු දේ මොකද්ද? කිං මේ පරිහානං දීගරත්තං අහිතා දුක්ඛයාස. මම මොනවාගේ දෙයක් කළොත් මට බොහෝකල් දුක් විඳින්න සිද්ධ වෙන්නේ? මම මොනවාගේ දෙයක් කළොත් බොහෝකල් සැප විඳින්න සිද්ධ වෙන්නේ කියලා අහනකොට ඇවට පස්සේ කුසලයක් අකුසල් බැහැර කරන මාර්ගය කියයි, කුසල් වැඩෙන මාර්ගය කියා දේවි. ඉතින් ආන ඊට පස්සේ පුතාට කියන පුතා ඕක තමයි කියන සක්විතිවත් ආර්ය වූ සක්විතිවත් කියන ඕක. ඉතින් මේ රජුරු මොකද කළේ? තමන්ගේ ඒ පිය ඉරිසින්නාංශයේ විස්තරය අහලා පොයදවසේ තුන්නේ නාලයෙන් දන්වේ සක්විතිවත් සමාදන් වෙලා මම ධර්මයටම ගරු කරගෙන ධර්මිෂ්ඨ සමාජය මම බිහි කරනවා කියන මොකද කියන්නේ? දැන් මෙයා සක්විතිවත්තල පිටතල පතුරු නාල ඉන්නකොට සමාදන් වෙලා ඉන්නකොට මොකද වුනේ? අර උඩුමහල්තලේ සඳුළුතලේ ඉන්නකොට එකපාරට පහළ වුණා චක්‍රවර්ති මාණික්ක පහළ වුණා. පහළ වුණාට පස්සේ රජුව කල්පනා කළා මෙහෙම. අද මේ උපෝසත් දවසේ නාල මේ උඩුමහල්තලේ සඳුළුතලේ මේ වාඩිලා ඉන්නකොට චක්‍රවර්ති මාණික්ක පහළ වෙනවා කියලා කියන්නේ. එතකොට මේ චක්‍රවර්ති මාණිකය මෙතන පහළ වුණා. එතකොට මම චක්‍රවර්ති රජ කෙනෙක්ද නැද්ද කියලා යාට සිටවිල්ලක් ඇති වුණා. සිරෝසි සංජිරුව කල්පනා කළා මේ ශක්තිදි මාණිකය නම් මේක කරකවනවා. සංජිරුව මොකද කළේ? වම් අතින් පැන්කෙන්ඩිය අතට ගත්තා. පැන්කෙන්ඩිය අතට අරගෙන දකුණු අතින් වතුර අරගෙන මේ මාණික්කට ඉහන්න දැත්තා. පවත්තු භවං චක්කරතනං අභිවිජිනාතු භවං චක්කරතනං තේව චක්‍රරත්නේ කරකෙවීවා. කිල්මිහින්න ගත්ත වතුර අර දකුණු අතට පැන් කෙන්ඩි අරගෙන, වම්මකින් පැන් කෙන්ඩි අල්ලගෙන දකුණු අතට පැන් අරගෙන ඉහන්න පටන් ගත්තා. අභිවිජිනාතු කියන්නේ මැනවින් ජය ගනීවා. පින්වත් චක්‍රරත්නේ එතකොට මොකද වෙන්නේ? චක්‍රරත්නේ ක්‍රේ නැගෙනහිර පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. නැගෙනහිර පැත්තට ගමන් කරනකොට රජ්ජුරියෝ චතුරංගි සේනාව, චතුරංගිනී සේනාව කියන්නේ ඇස්, හස්, ප්‍රිය, පාබල, මේ චතුරංගිනී සේනාව පිටිපස්සගෙන රජ්ජුරිය යනකොට මොකද වෙන්නේ? දැන් ආරංචිනවා මේ චක්‍රපති රජුගෙන් පහල වෙලා දැන් මාණික්කයක් ඉස්සරහට එනවා කියලා ඒ ප්‍රදේශවල රජවරුන්ට. ඒ රජුගේ මොහොත මොකද කරන්නේ? මේ රජුගෙන් පිළිගන්න ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහිල්ලා කියනවා, ඒහිකෝ මහරජ මහරජ මහරජතුමනි වඩින්න මැනව ස්වාගතන්තේ මහරජ මහරජතුමනි ස්වාගත වේවා. සකන්තේ මහරජ මහරජ මේ විජිතය ඔබගේය. දැක්කන ආයුධ සංගත් අරගෙන මොකුත් නැහැ. අනුශාස මහරජ මහරජතුමනි අපට අනුශාසනා කරනවා. එතකොට දැන් ශක්තිතු රජුරු වෙලා ඉවර. දැන් මෙයා කියනවා රජුරුවන්ට, අර රජුරුවන්ට කියනවාට කියන පාණෝ නහං තබ්බෝ සතුන් මරන්න එපා. අදින්නම් නාදා තබ්බන් අනු මොදින්දයක් නොගත යුතුයි. කාමී සුමිච්චා නචරි තබ්බා කාමී වර්ධය ඇසිරීම නොකළ යුතුයි. නිසා න භාසි තබ්බා බොරුකීම නොකිව යුතුයි. මජ්ජන් න පාතබ්බුණ පාතබ්බන් මද්දපාන නොකළ යුතුයි. යථා බුත්තංච බුද්ධජාත ඔය අනු ඔය විදිහට ඔබුණ සපෙන්දගෙන ඉන්න මේක තමයි කියන ඔබ කරන්න ඕන. ඒ එතකොට ඒ උගන්වන්නේ මොකද්ද? පංචශීලයේ උගන්වන්නේ. එතකොට ඒ රටේ ව්‍යවස්ථාව බවට පත් වෙන්නේ මොකද්ද? පංචශීලය. ඊළඟට මොකද වෙන්නේ? මේ ශක්ති රත්නය එතන ඉඳලා ඒ රජුගේ මේ ශක්ති රත්නය යම් පැත්තකට කරකිනාගෙද රජුරවන්ට හිතවත් පිරිස සම්බන්ධ ඒගොල්ලෝ පාටින. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පෙරදිග මහා මුහුදනකටම යනවා. ඊළඟ එතනින් චිතර වෙලා ඔන්න දකුණු පැත්තට යනවා. ඊට පස්සේ දකුණු දිශාවට රජුර යනවා. මේ විදිහේ සමස්ත ලෝකයේම මේ ප්‍රදේශයේම සමස්ත ලෝකයේම මේ ශක්තිපති රජුරවන්ගේ ධාර්මික අනසකට රටක් වෙනවා. මේක කියවද්දී දැන් මලන් වචන ටිකක් මම ඔබට මතක් කරන්න. පාස්තති බාණ්ඩ චක්‍රතන කාන්ත පුරු පුරුදු එක වචනයක් තියෙනවා කියන්නේ පවත්තති. මොකද්ද පවත්තති? ධම්ම චක්කං. දැක්කද චක්‍රති රජුරවන්ට තියෙන චක්‍ර රත්නය, බුදුරජාණන් වහන්සේට තියෙන ධර්ම චක්‍රය. ධර්ම චක්‍රය කරකැවෙන මේ චක්‍ර රත්නය කරකැවෙන තථාගතයන් සම්බුදුරජාණන් වහන්සේ නමතාල වුණාම ධර්ම චක්‍රය කරකැවෙන අපේ වාසනාවට අපි මේ ඉදිරියලා ඉන්නේ ධර්ම චක්‍රය කරකැවෙන යුගයක. බලන්න කොච්චර වෙනසක්ද කියලා. දැන් චක්‍ර රත්නය කරකැවෙන යුගයක අපි හිටියනම් අපිට අහන්න ලැබෙන්නේ සංසි විතරයි. ධර්ම චක්‍රය කරකැවෙන යුගයක අපට අහන්න ලැබෙනවා චතුරාර්ය සත්‍ය. කොච්චර බලන්න වාග්යද්ද. ඊට පස්සේ මේ විදිහට ඒ දිශාවල ඒ යන්නේ දස අට දිශාවෙම. ඒ කියන්නේ උතුරු දිශාවේ උතුරු, අනු දිශාවේ දකුණු දිශාවේ දකුණු, අනු දිශාවේ බටහිර දිශාවේ බටහිර, අනු දිශාවේ මේ අට දිශාවෙම මේ රජුරු ගේල මොකද්ද කියන්නේ? අර විදිහට අවවාද කරනවා මේ පංචශීල ප්‍රතිපත්තිය යුක්ත වාසය කරන්න කියලා. මේ කාලේ වෙන්නේ ඇයි? මේ කාලේ ආයස අඩු වීගෙන යන මේ ආයස අඩු වෙන්නේ අධර්මයක් එක්කයි. මේක හොඳට උපුරන බුද්ධ දේශනාවක් තියෙන මේක තියෙනවා. මේ ආයස ඒ මිනිසුන්ගේ ආයස පුරින්න මේ අධර්මයේ එක ඇති වෙන තාලෙ පුදුම ලස්සනට මේක විස්තර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රජුරුව ඒ විදිහට ධර්මානුකූල පංචශීල ප්‍රතිපත්තියේ වටේ තිබෙන සාමන්ත රාජධානි සියල්ලම පිටවල. ඊට පස්සේ රජු තමන්ගේ වාස භවනයට චක්‍රවර්ති රත්නේ අමතනම එක දිගට ගමන් කරනවා. මේක ගමන් කළ මේ ලෝක වටේම ගිහිල්ලා තමයි ඉන්නේ. ඊළඟ සරජිරු මොකද කරන්නේ? ඒ වගේ ඊට පස්සේ ඇතුළු නුවරට මේ අන්තරණෙම ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තමන්ගේ විජිතයට දැන් මේ චක්‍රවර්ති රත්නේ ආපහු රජතුමා හිටිය මාලිගාවටම කැරකි ඇවිල්ලා මේක තිබෙනවා. මේ එකපාරට අකුර ලිහුව වගේ මාලිගාවේ මේක නවතින කැරකෙන එක නවතින. නවතිනාට පස්සේ රජුගේ මොකද කරන්නේ? ඒකට මණ්ඩපයක් හදලා දැන් ඒක ලස්සන තියලා දැන් ඊට පස්සේ උන්නේ ශක්තිති රජුරුවලා දහනමු රජකම් කරනවා. දැන් ඒ රජුරවන්ට දැන් අවුරුදු 10 ගානක් වාසයට යනවා. ඊට පස්සේ ඊළඟට ඒ රජුරන්ගේ පුතා දෙවෙනි ශක්තිති රජුරුව එයාට තියෙන පුතේ මේක පිය පරම්පරාවක ලැබෙන ඉරන් නෙවෙයි. මේක ඡන්ද බලයෙන් ගන්නත් බෑ. මේක ආයුධ බලයෙන් ගන්නත් බෑ. මේක උපක්‍රමයෙන් ගන්නත් බෑ. මේක ලැබෙන්නේ ධර්මයෙන් තුලින්මයි. ඒ නිසා වාසය කරන්න කියන පස්සේ මේ ශක්ති පරම්පරාවල් ඔය වගේ හතක් වෙනකම්ම ශක්ති රජවරුන්ගේ යුගයක් ආවා. ඔය දල්ලනීමේ කියන ශක්තිති රජවරුන්ගෙන් පස්සේ ඔව් ශක්තිති රජවරුන්ගේ යුගයක්. ඒක දිගටම ශක්තිති රජවරු පහළ වුණා. ඊට පස්සේ මොකද වුණේ? ඊට පස්සේ රජවරුන්ගේ පස්සේ රජවරු පුතාට කියනවා, කුමාරයාට කියනවා, මේමයි මම අහලා තියෙන මේ පුතා මේ ශක්තිති රත්නය විචිතණින් ඊට මෙහෙට වුණොත් ආයස ඉවර වෙනවා චක්කිත රජුරුවන්ගේ කියලා එහෙම වුණත් කියන්නේ කියලා. ඉතින් අවුරුදු 10 ගානක් ගියාට පස්සේ මේ ශක්තිති රත්නයට මොකද වෙන්නේ? විචිතණින් වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ කොහොමද ගිහලා කියනවා. ඊට පස්සේ දැන් ඉතින් මට මේ මානසික සැප සම්පත් වෙන්න ඇති. මම එහෙනම් දැන් දිව්‍ය සැප විඳින්න යනවා කියලා මම ඔබ දැන් ඕගොල්ලෝ ඔක්කොම මේක බාර ගන්න කියලා බාර දෙන මහන වෙන්නේ යනවා. දැන් මහන වෙන්නේ ගියන දවස් 7කින් මොකද වෙන්නේ? අර ශක්තිති මාණික්කේ අතුරුදහන් වෙනවා. අතුරුදහන් වුණාම මෙයා මොකද කරන්නේ? දැන් මෙයා ඉන්නකට දැන් මං පුතා දැන් බලාගෙන ඉන්නේ. දැන් යා රජ වෙලා ඉන්නේ. දැන් ශක්තිති මේක අතුරුදහන් වුණාට පස්සේ දැන් මෙයා ආය යනවා. ගිහිල්ලා අහනවා. අහනකට නෑ මේ අහන්නේ. දැන් අතුරු දාන් වුණාට පස්සේ මේ අහන්නේ. අහන්නේ නැතු ඉන්නකට මෙයාගේ මේ සේනාව ඉන්නවා. ඒකේ ගෘහපතිවරු, බ්‍රාහ්මණවරු, ඊළඟට ශ්‍රමණවරු ආදී මෙයාගේ සේනාව ඉන්නවා. බලසිනද ඒ ඇමති පිරිස, මහා අමාත්‍යවරු, දොරටුපාලවරු, ඊළඟට ජනතා ඔක්කොම රජුගේ ගාවට ගිහින් රජතුමනි අපි මේ ආර්ය වූ ශක්තිතිවත් දරාගෙන මේ ඉන්නේ. ඒ නිසා මේ ශක්තිති රත්නේ පහළ වුණේ. ඒ නිසා ඔබතුමා ගිහිල්ලා නෑ ඔබතුමා මේ ශක්තිතිවත් ගිහිල්ලා අහන්න. එතකොට මේ එක්ක අපෙන් අහන්න, එක්ක අර පිය රජුගෙන් අහන්න. එතකොට අපිට පුළුවන් කියන ශක්තිතිවත් මේවා කියලා කියන දේ. රජුරු මොකද කළේ? මේ පිරිස රැස්කරවල ශක්තිතිවත් අහනවා. අහනකට කියනවා මෙන්න මෙහෙමයි කරන්න තිබෙන්නේ. මේ ධාර්මික රක්ෂාවරණ පණවන්න ඕනේ. මේ මෙහෙම කරන්න කියලා කියනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? මේක අහලා අර ධාර්මික පංචශීල ප්‍රතිපත්තියෙන් වාසය කරන ධාර්මික රක්ෂාවරණ පැවැත්වුවා. ඒකේ අර තමන්ගේ අන්තපුර වාසීන්ට ඊළඟට බලසෙනග බලකායට ඊළඟට බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ඊළඟට නිගම්මසි ජනපද වැසියන්ට ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට මේක පක්ෂීන්ට. ඊට පස්සේ කිව්වනේ මේ ධනේ නැති අයට ධනෝපායන දේවල් දෙන්න කියලා. මෙයා ඒක කළේ නැහැ. දැන් ගන්න බලන්න එකක් වැඩි වුණාට පස්සේ දෙකටම වැඩි නැහැ. මොකද කදී නැචෝ නෝචකෝ අදනානන් ධන මනුප්පාදාසය. ධනේ නැති අයට ධනෝපායන දේවල් දුන්නේ නැහැ. ධනං අනුප්පාදී මාණි දානිද්යං මේ පුල්ලමද වාසී. දැන් අන්නකොට අර දිලිඳු ජනතාවට ධනෙ ලැබෙනකොට දිලිඳු බව වැඩි වුණා. එහෙනම් දැන් අපේ රටවලට විච්ච දේ තමයි මේ කියන්නේ. දිලිඳු ජනතාවට ධනෙ ලැබෙනකොට දිලිඳු බව වැඩි වුණා. දානිද්යං වේපුල්ලං ගතේ දිලිඳු බව වැඩි වුණාම එක්තරා පුරුෂයෙක් මොකද කළේ? අනේ නුදුන්දයන් අන්නයා සක්පිටි වත කැඩුවා. මොකද කළේ? අනු නුදුන්දයක් හොරෙක් ගත්තා. ඒක ඉස්සල්ලාම ලෝකේ බිහි වෙන්නේ ප්‍රාණඝාතේ නෙමෙයි. හොරකම තමයි බිහි වෙන්නේ. ඔන්න නුදුන්දයක් හොරෙන් ගත්තා. ගත්තට පස්සේ මොකද වෙන්නේ? මිනිස් මියාව අල්ලගෙන ගිහින් රජුරණ දින පෙන්නලා තියෙන රජතුමනි මේ පුද්ගලයා මේ නුදුන්දයක් හොරකම් කළා. අජිරවහන ඇයි උරගම් කන්නේ? ඉතින් කියනවා මම උරගම් කළාක නැත්තම් ඇත්තයි කියනවා. ඇයි හේතුව? මේ දේව ජීවන් අනේ දේවයන් වහන්සේ මට ජීවත් වෙන්න විදියක් නැහැ. ඒකෝ රජුරු මොකද කළේ? ආර පුරුෂයාට ඔබට යන ජීවත් වෙන්නේ නම් මං ධනෙ දෙන්නම් කියලා ධනෙ දුන්නා. දෙලා කියනවා මේ ධනෙන් එහෙනම් ජීවත් වෙන්න මෞර්යයන්ට පෝෂණය කරන්න, අමුදරුවන් පෝෂණය කරන්න රස්සාවලට රස්සාවකට යොදවන්න කියනවා මේ ධනෙ. ව්‍යාපාරයක් කරන්න කියනවා. එමන බ්‍රාහ්මණින්ට දන් පෙන් දෙන්න කියනවා. ඊට පස්සේ නෑ කියලා මෙයා ගියා. ඊට පස්සේ මොකද වුනේ? දැන් දිලිතකම වැඩි නිසා තවත් පුද්ගලෙක් හොරකම් කළා. හොරකම් කළා මොකද වුනේ? අල්ලගෙන ගියන් පස්සේ රජුරෝ කිව්වා මේ විදිහටම කිව්වා එහෙනම් මෙයාට ධනෙ දීලා කිව්වා මුදීලා මේ දැන් ඉති හොඳට ජීවත් වෙන දමෝපියන්ට සලකන්න සමාන බ්‍රාහ්මණයන්ට සලකන්න දම් පහන් දෙන්න ව්‍යාපාර නිදවන්න එයා මේ සල්ලි අරගෙන කරන්න කියලා. ඊට පස්සේ මොකද කළේ? මේ විදිහට ගියාට පස්සේ මිනිස්සුන්ට මේක ආරංචි වුණා. මොකද ආරංචි වුණේ? හොරකම් කළාම අල්ලගෙන යනවා නේද සල්ලි දෙනවා. ඊට පස්සේ මොකද කළේ? මේගොල්ලෝ ධනෙ දෙනවා. එහෙනම් අපිට මේ රජුරෝන්ගෙන් සල්ලි ගන්න තියෙන මොකද්ද ක්‍රමය? හොරකම් කිරීම. කියන මොකද කළේ? හොරකම් කරන්න පටන් ගත්තා. හොරකම් කරන්න පටන් ගත්තාම සායිත් ඇව්වා. අහනකට කිව්වා නෑ අපිට ජීවත් වෙන්න විදියක් නෑ ඒ නිසා කරන්නේ. ඊට පස්සේ මොකද වුනේ? රජුරෝ කල්පනා කළා දැන් එතකොට මම මේ ධනෙ දෙන්න පටන් ගත්තට පස්සේ දැන් එකපාරක් එක එක හොරකම් කළා ඊට පස්සේ ඒකට දුන්නා. ඊළඟ එක හොරකම් කළා ඒකටත් දුන්නා. දැන් මේකත් හොරකම් කරනවා. ඊට පස්සේ රජුරෝ කියනවා උඹට දෙන්නා. මොකද කළේ? කියනවා මේක වල්ලන් ගිහිල්ලා ඔව් හිසගසා දවන්න ඔන්න පටන් ගත්තා. පානගාත. ඊට පස්සේ මොකද කළේ? රජුරුවන්ගේ කියන දැන් බලන්න මේ එකකින් වැරදුනහම ඕක හිමස්තනම තියෙන ධර්මයට පැමිණිච්ච එක්කෙනා පොඩි දෙයකින් වැරදුණු ඒ වැරදිල්ල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එහෙනම් අපි කරන්නේ මේ වැරදිල්ල හදාගත්තොත් විතරයි ඒක හරියන්නේ. නැත්තම් දිගින් දිගට වැරදිනවා. දැන් මේ රජුරුවන්ට දිගින් දිගට වැරදිනවා. ඊට පස්සේ මොකද කළේ? මේ රජුරු අනකරන මේනම් මේක අරගෙන ගිහිනා මේ හිස දසා දාන්න මේ රතුමල් පලන්දලා හිස බෝගාල ඊළඟට මේ සංජීන් හන්දිය හතරමං හන්දිය හන්දිය බෙර ගග අරගෙන ගිහිනා ඔව් සම්පූර්ණ හිස දසා දාන්න කියලා මෙයාට. ඉතින් මේවා අරන් ගිහිනා හිස දසා දානකට දර පලාති මේ අවුද්දක හිස දසා දානවා. මිනිස්සු මේක ඇහුවා මොකක්ද ඇහුවේ? ආ මෙන්න උරකමක් කළා. මිනිස්සු උරකමක් කළා. මොනවට හිස ගසා දව රජු හිස ගසා දානවා. එහෙනම් දැන් අපිට උරකම් කරන්න බෑ. ඒ විදිහට හිස ගසා දානවා. එහෙනම් අපි උරකම් කරන්න ඕනේ ඊට පස්සේ සාක්ෂි දෙන්න බැරි වෙන්න කට්ටියට. මොකද කළේ? සාක්ෂි දෙන්න බැරි වෙන්න උරකම් කරන්න නම් අපි ළඟ ආයුධ තියෙන්න ඕනේ. ඊට පස්සේ මොකද කළේ මිනිස්සු? ජීවිතේ තීනාන සත්‍රාංකාරාපේසන් තීනු අවියාවිද හදන්න පටන් ගත්තා. තීනු අවියාවිද හදන්න පටන් අරගෙන ගම් පහරන්න පටන් ගත්තා. නගර පහරන්න පටන් ගත්තා. මොකද වෙන්නේ? ඒ විදිහට පටන් ගනිද්දි බුදුරජාණන් වහන්සේ දාලවන්නේ දැන් හොරු අල්ලගත්තාම විස ගසා දානවා. අවුච්ච නැතිය ඊට කලින් මිනිස්සුන්ව මරලා හොරකම් කරනවා. ඊළඟට මොකද වෙන්නේ? ඉතිකෝ බික්කවේ අධනානං ධනේ අනුපදී මානේ. මහණෙනි ඔය විදිහට මේ සල්ලි නැති අයට ධනෙ නැති අයට ධනෙ නැති වෙනකොට දෙලිඳ බව වර්ධනය වෙලා ගියා. දාරිද්‍රී වේපුල්ලන් ගතේ දෙලිඳ බව වර්ධනය වෙලා ගියාම අදින්නාදාන වේපුල්ල මගමාති හොරකම වර්ධනය වෙලා ගියා. අදින්නාදානම් වේපුල්ලන් ගතේ අදින්න හොරකම වර්ධනය වෙලා ගියාම සත්තන් වේපුල්ල මගමාති ආයුධ පරිහරණය වැඩි වෙලා ගියා. සත්‍ය වේපුල්ලන් ගතේ ආයුධ පරිහරණය වැඩි වුණාම පාණාතිපාත වේපුල්ල මගමාති ඝාතනය ඒක මානසික ඝාතන මිනිමරීම වැඩි වුණා. දැන් ආය හොරකම් කළා. එක්කෙනෙක් හොරකම් කළා. මේ හොරකම් කරනවා බලාගෙන ඉඳලා අනිත් එක්කෙනා දුවලාගෙන මොකද කළේ? ඔත්තු දුන්නා. කේලම් කිව්වා. මොකද දේවයන් සාමරය හොරකම් කළා. කියලා කිව්වා. කේලම් වැඩි වෙන පටන් ගත්තා. දැන් එතකොට බොරු කියනවා කේලම් කියන වැඩ වෙනකොට ආයෙ විශ්සි භාගයක් ආය අඩු වෙනවා. 10000ක් ආයස. ඊට පස්සේ මොකදින් අර 20000 දැන් මේක වෙන්නේ මෙහෙමයි. දැන් 80000 වෙලා හිටියන්නේ ඒගොල්ලන්ගේ දරුවන්ට තමයි 40000 යන්නේ. 40000 වෙලා හිටියන්නේ ඒගොල්ලන්ගේ දරුවන් තමයි 20000. 20000 වෙලා හිටපු දරුවෝ තමයි 10000 වෙනවා. දානහන්වට පස්සේ ඒගොල්ලන්ගේ අර ඊට පස්සේ මිනිස්සුන්ගේ ශරීර ස්වභාව වෙනස්කම් පේන්න පටන් ගත්තා. සමහර ලක්ෂණයි සමහර කැටයි. එතකොට මොකද වෙන්නේ? අර ලක්ෂණ අය කෙරෙහි වැරදි කාම තේනෙ දෙන්න පටන් ගත්තා. අභිජයන්ත ඒ වන්නමන්තේ සත්‍ය අභිජයන්ත පරිසං ධාරේසු චාරිත්තං ආපන්නෝසු. මොකද කියන්නේ? මේ අනිත් අයගේ ලක්ෂණ බිරින්දෑවරුන් කෙරෙහි අනාචාරය ඇතිරුවා. සම්බන් එකින්නක වැඩි වැඩි ජීතු ආකාරය. දැන් ලක්ෂණ කැත කියන්නේ බේදෙත් එක්ක තමයි අර කාර්යය. එතකොට ඉස්සෙල්ලම මේ මතක ධනෙ නැතුව යනකොට පස්සේ රජුගේ ධනෙ දුන්නා. ඊට පස්සේ බිරිඳ කම වැඩිවෙලා ඊට පස්සේ හොර කම වැඩිවෙලා අවියාවිද වැඩි වුණා. සෝපාණගතේ වැඩි වුණා. බොරු කීමාව කියලා කීමාව අවිතර මිනිස්සු යාඥාවල අර රූප වෙනස් වෙනවා පේන්න පටන් ගත්තා. වැරදි කාම සීවණිය ඇති වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු ආයෙත් පිරෙන ඒගොල්ලන්ගේ දරුවන්ට අවුරුදු 5000යි. ඊළඟට මොකද වෙන්නේ? අවුරුදු 5000 පවතින කාලවලදී ගේ ධම්මා වේපුල්ල මගමාංශු එතකොට පරිසාවාත සම්පප්පලාවෝ. අවුරුදු 5000 වෙනකොට මිනිස්සුන්ගේ ආයස පාරුස වචන තෝතා නුව නුඹලා ආවා. ඊට පස්සේ සම්පප්පලාප සම්පප්පලාප කියන්නේ හිස් වචන කතා කර කර සිටීම. දැන් මේ කාලෙකට හිස් වචන තමයි උතුම් පළඳල තියෙනවා. තව බහිනම් මේ ආයස. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයස සත්‍ය තවදාවත් ආයසෙන් පිරුණා වර්ණයෙන් පිරුණා. ආයසෙන් වර්ණයෙන් පිරෙන එකට මොකද වෙන්නේ? මේ සත්‍යෙන් ධර්මයේ කර්ම දෙකක් එක දිනන පස්සේ අවුරුදු 5000ක් තිබිච්ච ආයස 2250ට බැස්සා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ 2250ට බහලා තියෙද්දි මේ සත්‍යයන් තුළ ඊට පස්සේ ඇති වුණා මිත්‍යා දෘෂ්ටිය. සතර මිත්‍යා දෘෂ්ටිය ඇවිල්ලා තියෙන්නේ වයස අවුරුදු මිනිස්සුන්ගේ ආයස 2250 2500 කාලේ. එදා සංස්කෘතික කාලේ තමයි මිනිසුන්ගේ ආයස උන්ට මිත්‍යා දෘෂ්ටිය එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වුනේ? මිත්‍යා දෘෂ්ටිය නිසා තව තවත් ආයස පිරීලා මොකද වුනේ? එකපාරට අවුරුදු 500කට බැස්සා. 500ට බැස්සා පස්සේ මිනිසුන් අතර කාර්මිකුන අධර්ම රාගය විසින් ලෝභයේ මිත්‍යා ධර්ම. අධර්ම රාගය කියලා කියන්නේ තෝර බේර ගන්න යාගේ එයාගේ රාගියට අඳුන ගන්න බෑ. විසම ලෝභය කියලා කියන්නේ අනුන්ගේ දේවල් තමාසට කරගන්න තියෙන ආසාව. මිත්‍යා ධර්මය කියලා කියන්නේ මහා නිමිඥාන සබඳන මුතුබ. මේටි එක ප්‍රේරක සම්බුදුනේ මේ ආස අඩුවලා ගිහිල්ලා ඔන්න දේ මාස සත අවුරුදු 200ට අවුරුදු 200ට ආස දැස්සා. දසවස්සායකේස බෙක්කවේ මනුස්සේසු පංචවස්සික කුමාරිකා අලම්පතේය බයිසිනිට අවුරුදු 5යි කසාද බඳුනි අවුරුදු 3යි ලියුල් දිය අවුරුදු 5යි බඳිනවා කියලාද නුදුන්නේ අනේ එතකොට මේ පෘථිවි රසය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා දැන් මේ අනේ විදිහට නම් පෘථිවි රසය වේගෙන් අතුරුදහන් වෙන ලකුණු තියෙනවා අයි මේ පෘථිවිය මුකුත් අර සාරවත් නැති දැන් අර පසුගිය දවසේ සීමාංගම ප්‍රදේශයේ මේ දැන් මේ ලකුබඩු නදීන් පසුගිය දවසේ වායු කලාවතෙන් ගිය අවුරුද්දේ ලකුබඩු නදීන් 300ක් මැරිලා ඒක ගණකින් දැන් හොයාගත්ත අර වෛද්‍යුරු කණ්ඩායමක් මහන්සියලා ඒක කරනවා ලකුබඩු රෝගීන් 45 දී ඒ ගමේ ඉන්න. ඒ කියන්නේ රෝගීව දන්නේ නැහැ. ඇවිල්ලා චෙක් කරලා බලනකොට දන්නේ. ඊට පස්සේ කාණම් කළා මේ පලාතේ තියෙන එක එක නලලින් පින්නේ නලලින් වටේම තමයි වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ කාණම් කළා. දෙවි වතුර කාණම් කළා. ඒ නිසා බොන්න වතුර. ඊට පස්සේ තියෙනවානේ අර ෆිල්ටර් කරන අර ෆිල්ටර් රෝනේ. මම දැන් ඉස්සරහට හිතාගෙන ඉන්නේ මේකට ඉක්මනට මේ අර මහකරුණා පදනමට සම්බන්ධ වෙනම මහකරුණා සූසීවා කියන හදලා මේ මිනිස්සුන්ට මොනවාරි උපකාරය කරන්න ඕන කියන පෞහි මේ මිනිස් රෝගීට ඇවිල්ලා මෙරි මෙරි යන අපේ ඇස්සිලි පිට. ඉතින් මේ දැන් මේ පෘථිවි රසය නැතිවෙන්නේ නේද? මොනනම් අතුරු මිස. ඊළඟට මේ ගියන් සියල් සියලුමනේ රෝගීන් බාගෙන අයින් කළා. ඒක ඊළඟ එක. ඒ පළාතේ මේ ගාලවල මැටි භාජන තමයි පරිහරණය කරන්න තියෙන්නේ. ඔක්කොම ගාලවලට මැටි වලන් තියෙන්නේ. ඇලුමිනියම් භාජන වල ආහාර ගැනීම, ඇලුමිනියම් භාජන ආහාර පිසල, ඒවා මේ පරණ කර කර තියා ගැනීම, දැන් අඳුල් වර්ගයෙන් දානවා. ගොරකා සිඹල දාන නියම මිලයිටි තියෙනවා. ඇලුමිනියම් භාජන. ඒකෙන් තමයි වෙනකොට මේ බහුබඩ රෝගීන් බිහි වෙන කාරණා. ඊට පස්සේ මේ ගම්මන්ට මෙන්න මේ වෛද්‍යවරයෙක් තියලා මේ ඒව අයින් කරගෙන මැටි වලන් මිනිස්සුන්ට ලබා දෙන ක්‍රමයක් හදාගෙන යනවා දැන්. එතකොට බලන්න මේ පෘථිවි රස අතුරුදහන් වෙන යනකට මෙන්න නේද මේ ලෝකේ රස ලබ්බම් නැතිවෙනවා කියන මේවා. සප්පි නවනීතං තේලම් මදු පානතං ලෝමං. ගිතෙල් වෙඬරු තෙල් මේ පැණි ලුණු මේවා රස නැති වෙනවා කියන එක නම් මට නිරහන නෑ ලුණු වල. බලන්න ලින්ක් එකක් කාලා අර පරණ ලුණු වල දැන් තියෙනවද? නිරහන නේද? නිරහන අනේ මොන තිත්තද? තිත්තයි නිරහන නේද? අර මේ සමහර මේ පළතුරු වර්ග අපි කනකට නිකන් මේ වතුර වගේ. මොකද මේ දැන් නැක්කම අපි ඉදිරිපිට මේ ඉදිරිපිට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇත්ත වේගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මිනිස්සුන්ට අග්‍ර භෝජන බවට පත් වෙන්නේ ධාන්‍ය පොතු. ෆිස්ට් මෝල්ට්, හෝලික්ස්, ධාන්‍ය පොතු. හරිනේ? අග්‍ර භෝජනය කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ධාන්‍ය පොතු වර්ග වලින් තමයි ඊට පස්සේ මේ මිනිස්සු රසවත් දේවල් හදන්න පටන් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මහමෙහි දැන් මේ කාලේ ඇල්හානේ බකි මාංශ භෝජන තමයි කියන අග්‍ර භෝජන වෙන්නේ. ඒ කාලේ වෙනකොට ධාන්‍ය පොතු කියන අග්‍ර භෝජන වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කාලේ වෙනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10 වෙනකොට දස කුසල කම්ම පත සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා කියනවා. දස කුසල කම්මපත කියන්නේ දස කුසල කම්මපත සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා දස අකුසල කම්මපත සම්පූර්ණයෙන් විද්‍යමාන වෙන්න තේින්න පටන් ගන්නවා කියනවා. දස අකුසල කම්මපත තමයි ප්‍රාණ ඝාත. ඊළඟට අනුසතු දේ ගැනීම. කාමිත්‍යාචාරේ. ඊළඟට බොරු කීම. කේලම් කීම පරිස වචන ඉස් වචන. එතන කීයද? හතරෙන් හතයි. අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි මනසින්. අවිජ්ජා කි විසම ලෝභේ අනුසතු දේවල් වලට ආසා කිරීම. ව්‍යාපාදී කියන පුරුකම තරහ. ඊළඟට මිච්ඡා දිට්ඨි කියන පින්පව්. මෙලෝ පරිණ අම්මතාවට විශ්වාස කරන්නේ නැහැ. එතකොට ඒක තමයි කියන සම්පූර්ණ බලපෑම. එතකොට මොකද වෙන්නේ? යම් කිසි කෙනෙක් දෙමාපියන්ට සලකන්නේ නැතුව, කවුලියට වැඩිහිටියන් සලකන්නේ නැතුව, ගරුසර නැතුව ඔක්කොටම තලාපෙලා වාසය කරනවද? එයාට මම කියන පිළිගන්නේ සමාජෙ. එයාට මම කියන පූජ්‍ය වෙන්නේ. එයාට මම කියන ප්‍රශංසා ලබන්නේ. දැන් මෙදීගෙන දෙන්නේ අස්සනේ. කුතුහලපන්න කුසලස්ස. එතන දසවස්සායකේස බික්කේ මිනිසෙස කුසලම්පි නම් භවිෂ්‍යති. කුසල කියන වචනවත් නැහැ කියන්නේ ඒ කාලෙට. එතකොට කුතුහලපන්න කුසලස්ස කාරකුනේ කුසල් කරන කෙනෙක් ගැන කවර කතාවද? කුසලවත් නැහැ. ඉතින් අපි දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න ඇතිනේ તો ඔක්කොට මොනවදීගෙන තමයි යන්න තියෙන්නේ. දැක්කනේ කොච්චර බැරෙන්ද අපි මේ විශ්වාසකාස මොනවාදට බලාගෙන ඉන්න වෙනකන්. මේ ඉතින් නියත වෙන්න තියෙන්නේ පේන්නේ. ඊට පස්සේ ඊළඟට මේ කවුරු හරි කෙනෙක් මේක මේ වගේ කියනවා. මේ කාලේ ඒකේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කියන මේ කාලේ මවට සැලකීම, පියාට සැලකීම, සමන් දහක්මෙන්ට සැලකීම, පවුලේ වැඩිහිටියන් සැලකීම බොහොම පූජනීය ප්‍රශංසායි කියනවා. අර වයස අවුරුදු 10 වුණාට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම අනිත්‍යත. දැන් මේ ඉදිරියට මනුස්ස එක්ක මට කියනවා එක්තරා ආදිශිෂ සංගමයකට ගිහින් අපේ වරස්ථානයේදී මහත්තයෙක්. එයා පංචශීලයේ ආරක්ෂා කරගෙන ඉන්නේ. එයා බිව්වේ නැහැ කියලා සියලු දෙනාම ආට බණින්න පටන් අරගෙන. මම බහනා කරන බහනා කරන වරෙන් වාහන ඉදිරියට හිටපන් අපි එන්න ගෝ ගන්න. උන්නර දේවදිටින් කියනවා කියන්නේ මොකද්ද? සෞද්දලු. අපි බහනා කරන ඉදිරියට පලයන් ගිහලා වාහන ඉදිරියට හිටපන් අපි බස්සෙන් නම් ගමුද? මම කියනවා කියන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට කියනවා මම සාමාන්‍යයෙන් මට අහගෙන ඉන්න බැරි තරම් බැරි කමටම මම එනිට නිවැරදි ගියා කියලා. මොරියක් ගත්තා. ලොරියක් ගත්ත ගමන් මෙයා කරලා තියෙන මොකද්ද මේ? ඉතින් යාකේ ලොරියට පිරිත් ටිකක් යා තනියම තේරෙන විදිහට කියලා. ඉතින් ලොරි ඉස්ලාම කොට අරගෙන එනකොට මේ ඩ්‍රයිවර්ගේ වැරද්දෙන් පොඩ්ඩක් පාර පැත්තට ගිහලා ලොරිය ඇලගෙන ඉවත් කියලා. දෙමාපියෝයි නෑදෑයෝයි ලා ඔක්කොම හොඳ වැඩියෙන් කොට. හොඳ වැඩිය. ලොරිය එළියට දාන්න කියලා ඔබ නැකතක් බැලුවේ නෑ. ඉස්ලාම ඔබ කතරගම ගියේ නෑ. හොඳ වැඩිය. ඔබට ඒ දෙයිය අච්චු කළා. ඔන්න දැන් දැක්කම පිරිහින ලකුණ නෙමෙයිද මේ? මේ තමයි පිරිහින කියලා කියන්නේ. ඔබට මේ පිරිහින වේගවත් පරිහානිය කරා යනවා. ඊටවස්සේ මොකද වෙන්නේ? ඒ මිනිසුන්ගේ ආස අවුරුදු 10 වුණාට පස්සේ අම්මා තාත්තා මිනිස්සු හඳුනන්නේ නැහැ. දරුවෝ හඳුනන්නේ නැහැ. ගුරුවරු හඳුනන්නේ නැහැ. ගුරු භාර්යාවන් හඳුනන්නේ නැහැ. ගුරුවරුන්ගේ බිරින්දෑවරු හඳුනන්නේ නැහැ. මේ ලෝකයේ තියෙන සිත් සම්පන්න සිරිත්‍රි හඳුනන්නේ මේගොල්ලෝ සම්බේදන් ලෝකෝ ගනුස්සති යචා අජේනකා කුක්කුට සූකරා සූන සිගාලා කුකුල්ලු වගේ මල්ලු ගනල්ලු වගේ සුගල්ලු වගේ ජීවත් වෙන්න පටන් ගන්න. ඊළඟ සමග දෙන්නේ මේගොල්ලන් මේ විදිහට ජීවත් වෙනකොට එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍යං චිබ්බෝ ආඝාතෝ පච්චපච්චිතෝ භවිෂ්‍යති. එකිනෙකා කරේ චීන වෛරයක් ඇති වෙනවා කියන්නේ. එකිනෙකා කරේ මොකක්ද ඇති වෙන්නේ? චීන වෛරයක්. දැන් අපිට පේන්නේ නැද්ද මේ වෛරයේ නිදි මේ මිනිස්සු අතර අපරිම නැතිරිල්ල? දැන් දේශපාලනයේ ඉන්න වෛරයේ නිදි වපුරනවා. ජාතිවාදයෙන් වෛරයේ නිදි වපුරනවා. පේන්නේ දෙමළ මිනිස්සුන්ට අර දැන් මම ඊයේ අපිට දෙමළ බෞද්ධ නෝන කෙනෙක් ඉන්නවා. ඒ නෝන තමයි මහමනාවට මේ ලයිට් ටෙලිෆෝන් අරන් දුන්නේ. ඉතින් ඒ නෝන දැන් අසනීප වෙලා ඉන්නේ. මම ඊයේ ඒ අම්ම බලන්න ගියා. ගිහලා කතා කළා. හරිම මේ ධාර්මිකයි. ඒ අම්ම හැමතිස්සෙම ආනාපාන සතිය ආදී භාවනාවන් කර කර බුදු ගුණ සීකර කර ඉන්නේ. ඉතින් මොකක්ද කියන්නේ ජාති දෙයිද? මම කිව්වා යාමට අම්ම මගේ නම් කිසිම ભેදයක් නැහැ. සමබේදයේ දකින්න ක්‍රියාවෙන් විතරයි ඉපදීමෙන් නෙවෙයි. බුද්ධ දේශනා කියන්නේ මෙහෙම නෙමෙයි. ක්‍රියාවෙන් තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ, ක්‍රියාවෙන් තමයි හීන වෙන්නේ. ඒ නිසා මම සීනලයි කියලා ශ්‍රේෂ්ඨ කෙනෙක් දකින්නේ නැහැ. දෙමළයි කියලා හීන කෙනෙක් දකින්නේ නැහැ. යම් සිංහලේ දස අකුසල් වල යුක්ත නම් එයා සීලයි. යම් දෙමළකෙනින් දස කුසල් වල යුක්ත නම් එයා ශ්‍රේෂ්ඨයි. ඉතින් මම කිව්වා යාමට අම මේ මිනිස්සු කොහොම නින්දා කරන්නේ මිනිස්සත්වයට. මොන දුර්ලභ මිනිස්සත්වයක් ලබාගෙන තියෙනවා මේ මිනිස්සත්වය අඳුන ගන්නා දරුව එකිනෙකා එකිනෙකාගේ රාම හදාගෙන එකිනෙකාට නින්දා සාස කරගෙන එකිනෙකා මරාගෙන එකිනෙකා ඝාතනය කරගෙන එකිනෙකා විනාශ කරගෙන එකිනෙකා ජය ගන්න හදන මේ ජයගන්නේ නැතිනම් එකිනෙකාගේ මනුස්සකම විතරයි අයින් කරගන්නේ. දැන් එකිනෙකා මනුස්ස ජීවිතම් තයින් කරගෙන ආයම සතර අපාය වැටෙන. මෙතන න්‍යායදයක් නම් මේ සමාජ ක්‍රමවල අපිට පේන්නේ නැහැ කියලා. ප්‍රධානම පේන්නේ ඒක න්‍යායදයක්. ඉතින් මේ ඒ ආගාත චිත්තේ එකිනෙකාට වදක චිත්තය ඇති වෙනවා. ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? මේකේ තියෙන වදක චිත්තය ඇති වුණේ නැති. මේ හිතට ධර්ම දේශ වෙනවා. ධර්ම දේශ යමින්ද අම්මට පුතාම පේන්න බැරුව යනවා. ඊළඟට පුතාට අම්ම පේන්න බැරුව යනවා. තාත්තට පුතා පේන්න බැරුව යනවා. පුතාට තාත්ත පේන්න බැරුව යනවා. සහෝදරයාට සහෝදරී පේන්න බැරුව යනවා. සහෝදරීට සහෝදරී පේන්න බැරුව යනවා. ස්වාමියාට බිරිඳ පේන්න බැරි වෙනවා. බිරිඳට ස්වාමිය පේන්න බැරි වෙනවා. මේම වදක චිත්තය එනකට මොකද වෙන්නේ? මේක තියෙන එක මේ වගේ කියනවා. මුව වැද්දෙක් මුවෙක් දැක්කා වගේ කියනවා. මුව වැද්දෙක් හැමතිස්සෙම ආයුධයක් අමුරාගෙන හරි මුවෙක් දැක්කොත් මොකද වෙන්නේ? හිතට එන්නේ බේරගම් කියන එකද මරගම් කියන එකද? මරගම් කියන එක හිතට එන්නේ. ආ මේ වගේ ඇති වෙනවා කියන සිතුවිල්ල. ඒ වදක චිත්තය ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ වදක චිත්තයේ තියෙන එකට ඔව් ඒ මිනිසුන්ගේ ඒ අත්වලට අලියාවද ගන්නවා කියන්නේ. චුට්ටක් යාමාවන්ට අත්වලට අලියාවද අරගෙන අලියාවද වලින් එකිනෙකා දකින්න සත්තු මරා ගන්නවා වගේ. සත්තු මරා ගන්නවා වගේ එකිනෙකා මරා ගන්න පටන් ගන්නවා. එතකොට මරාගෙන තීරණයක් ආයුධ ඔබලඟ අතට එනවා කියනවා. සමහරට ඒගොල්ලෝ මේ තාක්ෂණ ක්‍රම දිනු කරගෙන ගිහිල්ලා ගියනම් අනාගතේ මේ හිතවිලි පහළ කරගන්න ගමන් අපිට ආයුධ එන්න සාක්ෂණ හදාගන්නේ. දැන් මම කියන්නේ බලන්න නේද? දැන් අපිට ඉවිච්ච ගමන් කතා කරන්න පුළුවන් වගේ හිතවිලි පහළ කරපු ගමන් ආයුධ අතර වෙන ක්‍රම හදාගන්න මිනිස්සු. ඊළඟට මොකද වෙන්නේ? එකිනෙකා මේ තියෙන ආයුධ අතට අරන් කෑ ගහන පටන් ගන්නකොට මොහොත්සතෙක් කියලා. ඒ මිනිස්සු හිටියද එකිනෙකාව? හඳුන්වන්නේ පේන්නේ. එහෙම කරලා එකිනෙකා අන්‍යමන්‍යෙන් ජීවිත අවෝරූපී සම්ප එක එකාට අවියාවිද වලින් ගහගන්න. දැන් අපිට ওই සමහර විට දැන් රූපාණුලන චිත්‍රපටියෙන් බලන තේ මේ එකිනෙකා මරාගෙන ඉන්නම් නේද තියෙන්නේ. දහස් ගණන් මරා ගන්න. මේ මරාගෙන ඉන්න දිගින් දිගට ගිහින් අවුරුදු 10කට වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පස්සේ නැගි වෙලා ඉන්න කීප දෙනෙක් කල්පනා කරන මේ මාචමයන් කිංචි අපි මරන්නේ නැහැ කාවත්. නාචාන්නේ පෝචි අපිවත් කවුරුත් මරන්නේ නැත. අපි කෙනෙක් අපි වනගත වෙලා අපි නැංගිනේ. කල මිනිස්සු මොකද කරන්නේ? මේ ආයුධ වර්ෂාව වහිනකොට ඔව් මේගොල්ල මිනිස්සු ඔක්කොම ගේනවා. ඒ කියන්නේ මේ ඔව් මේ ඝාතනයට කැමති නැති කිරිස මේ සමාජයේ අතාරිනවා. අතාරින්න ගිහලා ඉංගිලා ඉන්නවා. ඔච්චින් දැක්කාල් ගිලිනවා. එතකොට ඒ කෝලංගලේ මිනිස්සු අතර ඇති වෙන මේ ආයුධ සම්බන්ධ අරගලේ අදාස් 17 වෙනි දින ඔක්කොම මිනිස්සුලා නැතුන දවස් හතේ නාසියලා ගියාට පස්සේ අර එළියට අරගොල්ල එළියට මේ යුද්ධ ශබ්ද තියෙනවා කියලා ඉවරනට පස්සේ මම ගිහින් එළියට ඇවිල්ලා මොකද කරන්නේ? දිට්ඨා භූ සත් ජීවසි අනේ ඔබ බේරුණා නේද? අනේ ඔබ බේරුණා නේද කියලා එතනිකා වළඳ ගන්න අන්න හිතවත්කම ඇති වෙන දවස. එකිනෙකාව වෙනම නම් අනේ ඔබ ජීවිතේ බේරුණා නේද? අනේ ඔබ බේරුණා නේද කියලා. ඊට පස්සේ කල්පනා කරනවා මේ ජාති දීවන් මේගේ මේ දේශන විනාශ අනාගතයේ ඇති වෙන්නේ නැති වෙන්නේ අපි මොකද කරන්න ඕනේ? ඒගොල්ලෝ කතා කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවට එකතු වෙලා කතා කරන පාව කරමු. එන්න අපි බලමු කරමු. අපි කාටවත් අපි එකිනෙකා කවුරුවත් මරන්නේ නැතුව ඉන්න. එන්න මේගොල්ලෝ එනවා පළවෙනි ජීවිතයට එනවා. මොකද්ද? සානවා සානාති පාටින් වලකිමු කියලා පළවෙනි ජීවිතයට එනවා. සතුන් මැරීම වැළකුණු කෙරෙන්නේ. වෙන් කාලේ කරන්න බෑ. වෙන් කාලේ කියන්නේ අපි ඉරුම් වෙටි ගන්න පටන් ගන්නට. දැන් බලන්න මේක කරන්නේ අවශ්‍යද? දැන් මේක කරන ප්‍රවාහ අපි මිනිස් ඝාතනනේ වැළකෙමු කියලා ඔන්න පටන් ගත්තා. මිනිස් ඝාතනෙන් වැළකෙමු කියලා ඔන්න මිනිස් ඝාතන වෙන්නේ. මිනිස් ඝාතනෙන් වෙන් වෙනකොට යා අනිවාර්යෙන්ම සත්ත්ව හිංසාවෙන් වෙන් වෙනවමයි. මේ මිනිස් ඝාතයෙන් මිනිස් ඝාතනෙන් වෙන් වෙනින් කරගෙන මේගොල්ලන්ගේ ආයතනකද වෙන්නේ අවුරු ඒගොල්ලන්ගේ දරුවන්ගේ ආයතන අවුරුදු 20කින් වැඩි වුණා. අවුරුදු 18 දෙකට ආයතන 20ක් වුණා. ඊරෝස් මොකදුනේ මේගොල්ලන්ගේ රූප ස්වභාවය වැඩිවෙන්න පටන් ගත්තා. ඊරෝස් කල්පනා කළා ඊමණට අපි මොකද දෙන්නේ අපිට මේ පේනනික ප්‍රතිඵල. දැන් අපි මොකද කරන්නේ මේගොල්ලෝ ඒක ස්ථිරින් කියලා අපි කොහොම කතා කරනවා? ඔව් අපි කාගේ වද්‍ය නොදින දෙයක් අපි ගන්නෑ. අපි සොරකම් කරන්නේ නැහැ කියලා සොරකමෙන් වැළකුණා. සොරකමෙන් වැළකුණාට පස්සේ මොකද වෙන්නේ? අර මිනිස්සුන්ගේ 20 ආංශ තිබුණා. ඒගොල්ලන්ගේ දරුවන්ගේ ආංශ 40 වුණා. අවුරුදු 40 වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලන් කාමනා දැන් හරි. අපි මේ අනුපත් දේවල් කුසල ධර්ම සමාදන් වෙන නිසා තමයි මේ ආංශයෙන් අපි වර්ධනය වෙන්නේ. මේ කුසල ධර්ම සමාදන් වෙන නිසා තමයි අපි මේ ලස්සූප සබහානේ වර්ධනය වෙන්නේ කියලා අපි තාක් කියන්න ඕනේ කුසල් දාම්. එහෙනම් අපි වර්ධිකාන සේවනයෙන් වලකින්න ඕන කියලා කාමෝස මිච්ඡාචාරයෙන් වලකින්න ඒගොල්ලම තීරණය කළා. කාමෝස මිච්ඡාචාරයෙන් වලකුණා. වලකුණා විතරයි අවුරුදු 40 ආංශ 80ට නැග්ගා. ඊට පස්සේ මොකද වුනේ? මම ඒගොල්ල කල්පනා කරන්නේ දැන් මේ කුසල ධර්ම වාදිනවා වර්ධනය කරගැනීම නිසා මේ අවුරුදු 80ට අපේ ජීවිත වැඩි වුණා. ඊට පස්සේ කල්පනා කරන්නේ එහෙනම් අපි බොහොම කියායිමු. මම තාප කුසල කරන මේක දිනු කරගන්න කියලා දැන් බලන්න විද්‍යාවෙන් මිනිසුන්ගේ ආයත කවදාවත් මේ ක්‍රමයට වර්ධනය කරන්න හිතලා තියෙනවා. බටහිර ජාතිය කිසි දාන්තයක කරන්නේ නැහැ. ඒ මිනිසුන්ට දිග්විජය නිසා. දිග්විජය කියන්නේ යුද්ධෝපාය ක්‍රමවලින් ලෝක පාලනයක් නිසා ධර්ම විජය දන්නේ නැහැ. මිනිසුන්ට කරන්න බෑ ඒක. දැන් බලන්න මේක තමයි ක්‍රමය. මේ මිනිසුන්ගේ ආශි වර්ධනය වෙන ක්‍රමය. ඊට පස්සේ කවුරුන්ගේ අපි බොරුවෙන් යන කියලා ඉන්නේ. මම කල්පනා කළා ඒගොල්ලෝ මොකද කරන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකුණා, සොරකමෙන් වැළකුණා, වර්ජිකාන් සේවනයෙන් වැළකුණා, බොරුකීමෙන් වැළකුණා. දේශනානි පත්තරේ තිබ්බ ලංකාවේ රූපන් දරුවන් දවසකට 700ක් මරනවා. අම්මල රූපන් දරුවන් 700ක් මරනවා. මම ඉස්සරහට මේක තව වර්ධනය වෙනවා. මොන ආනිසේ වැඩි වෙන මරණත් වැඩි වෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඉතකට අවුරුදු 80 වයසයි. දැන් බොරු වෙන තලපනාට පස්සේ මේ මිනිස්සුන්ගේ වයස අවුරුදු 160 වෙනවා. ඊරු සීගල කල්පනා කරන මේ කුසල ධර්ම නිසා මේ ආංශ වැඩි වෙන්නේ. වර්ණේ වැඩි වෙන්නේ. එහෙනම් අපි මොකද මේ තවදුරටත් කරන්නේ කියලා කල්පනා කරනකොට ඒගොල්ලෝ කියන්නේ මෙන්න අපි කේලංකීමුත් වලකින්. මොන කේලංකීමුත් වලකින්. ඊටවසේ මොකද වෙන්නේ? 160ට තිබිච්ච ආයස ඔව් 160ව දෙකක් කියන 320ක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කල්පනා කරන නම් මොකද වෙන්නේ? මේ පරිසවාචිනියත් වෙන්නේ. පරිසවාචිනියත් වෙන්නේ ඊට මොකද වෙන්නේ? ඒක ඔව් 140 බවට පත් වෙනවා. කොහොම වෙලා මොකද වෙන්නේ? ඊට පස්සේ මේ සත්‍යයන්ට තවදුරටත් මේගොල්ලෝ මේකෙන් දිනුනේ ගිහිල්ලා කියලා පරිසවචනේ සම්පප්පලාට මෙවෙන් වෙනවා. වෙනුනාට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ ආයස අවුරුදු 2000 වට වර්ධනය වෙනවා. මිනිසුන්ගේ ආයස අවුරුදු 2000 වට වර්ධනය වෙනවා. දැන් මේ කාලේ අපිට පේනවා මිනිසුන්ගේ ආයස වර්ධනය කරන්න බෑ. දැන් අපිට දැන් ඕන අවුරුදු 50 60 දක්වා වර්ධනය කරගන්න බැලු කරන්න බෑ. මොකද හේතුව? මේ අන රැල්ල බලවත්. අධර්ම රැල්ල බලවත්, අධර්ම බලවේගයේ බලවත්. ඒ නිසා මේ බලවත් අධර්ම බලවේගයේ විසින් මේ මිනිස්යාව පල්ලෙහාටම තමයි ඇදගෙන යන්නේ. මේක උරුත ගන්න බෑ. ඒ මුින්න ආස අඩි වෙලා අඩි වෙලා අවුරුදු 10කට බහි. ඊරෝස් මේගොල්ල කල්පනා කරනවා නම් කුසල් බලන් සමාදන් වෙනවනේ අපි. මේ ආයුෂ වර්ධනය කරගන්න, වර්ණ වර්ධනය කරගන්න කියලා මොකද කරන්නේ ඒගොල්ලෝ? කල්පනා කළා ඔන්න අභිජ්ජා ආනන්ද දේ තමසන කිරීම ඒගොල්ලෝ අතාරිනවා. සමංගදී සතුට වෙනවා. ආනන්දේට ආස කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ලෝ ප්‍රාදුරට පරිදි වෙනවා. එතකොට මිනිස්සුන්ගේ ආස 4000 බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ විදිහට මේගොල්ලෝ වර්ධනය කරගෙන තරහ ඉතින් අයින් කරන්නේ. ව්‍යාපාද. ව්‍යාපාද අයින් කරාට පස්සේ අවුරුදු 4000 ආවිෂිත පිටායේ දරුවන්ට අවුරුදු 8000. දැන් මේක අනිත් පැත්තෙන් දැන් අපි ගත්තොත් අපේ 100ල ආශ්‍රිත 60 70 අපි අනිත් පැයේ දරු 60 70 මරන. දැන් මේක ඊට වෙනස්කමක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය තයින් කරනවා. මිත්‍යා දෘෂ්ටිය තයින් කරනකොට මේ මිනිස්යෙන්ගේ ආංශය එකපාරටම 20000 දක්වා වැඩි වෙනවා. මිනිස්යෙන්ගේ ආංශය 20000 දක්වා වැඩි වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු අභිම රාගය, මුසින ලෝභය, මිච්ඡා ධර්ම කියන මේවා අත්හරිනවා. අත්හැරියට පස්සේ 20000 මිනිස්සුන්ගේ ආංශය දෙන්නේ අවුරුදු 40000 බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මිනිස්සු මෞට සැලකීම, පියාට සැලකීම, සමන බ්‍රාහමණයට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, ගරුකරීම, ගරුකරුවන්ට ගරුකරීම, පිටිවුත්තන් පිටින් මේ ඔක්කොම පටන් ගන්නවා සමාජය. පටන් ගන්නකොට මොකද වෙන්නේ? මිනිසුන්ගේ ආයුෂ වර්ණය තුනට පස්සේ අවුරුදු 80000 දක්වා වැඩි වෙනවා. කොච්චර කල් යයිද දැන් මේකට? අවුරුදු වලින් හිතන්න බෑ. මේ මහා බද්ද කල්පනා මේක වෙන්නේ. නමුත් අපිට හිතන්න බෑ කොච්චර කාලයක් ඇයිද කියලා. මම මේක ඔක්කොම ඉවර වෙනා ඉවර නම් දැන් ආයෙත් අඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 80000 වෙනම සය ආබාධ භවිෂ්‍යanti. එතකොට මිනිස්සුන්ට තියෙන්නේ ආබාධ තුනයි. තුනක් තියෙන්නේ. ඔව්. බඩගින්න. ඔව්. බඩගින්න නැතිවීමෙන් ඇතිවන ක්ලාන්තේ ජරාවටපත් වෙනවා. හද තුනයි තියෙන්නේ. බඩගින්නයි, ආහාර ක්ලාන්තයයි, ජරාවයි. බඩගින්න ඇති වෙනවා. ඒක එක රෝගයක්. මේක තියෙන ඉච්ඡා කියලා. ඉච්ඡා කියන එකට මේ ආහාර කියලා ගන්න අමාරුයි. අපිට ඉච්ඡා කියවම අපිට කන්න පුළුවන් ආසාව කියලා. සාමාන්‍ය ආසාවයි ආහාර නැතිවීමේ ක්ලාන්ත වීමයි ජරා. ජරාවට පත් වීම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මානෙනි මේ මිනිසුන්ගේ ආයස අවුරුදු 80000ක් වුණාම දඹදිව තලයේ පුදුමාකාර දිනුවක් කියනවා. ඉන්දියාව පුදුමාකාර දිනුවක් කියලා කියනවා. මේ දඹදිව නගර 80000ක් නගර දිනුවක්. ළඟ ළඟ ළඟ ගෙවල් හදනවා කියන කුකුලෙකුට මේ මහලක් මහලක් මහලක් ගන්න කනගෙන යන්න බලන්න හිටියට ළඟ ළඟ ගෙවල් හදනවා කියනවා. සීනෙක ඉන්නවා කියනවා නිකන් මිනිචී වගේ. අනිවාර්යෙන් ඉන්නාසිට මේ උපමා ආපු හිටිනේ. සීනෙක ඉන්නවා කියන අවුචී වගේ. එතකොට දැන් තේරුම් ගන්න අවුචී අවිචී වගේ කියන්නේ ඒක හරියට මේ සේයතාපි නලවන සරවනම මේ බටවන්නේ වගේ කියන්නේ සිනග බටවන්නේ වගේ කියන්නේ ඒකට එක ගොඩේනේ ඒ වගේ කියන අවිචී කියන්නේ ඒ වගේ සිනග වැඩිපිට කාලයක් කියනවා ආන්නේ කාලෙට වාරණසී කියන නගරේ කේතුමති කියන රාජධානිය බොහොම ලස්සන රාජධානියක් බිහිවෙනවා කියන්නේ. මේකෙන් අහම සෙනගින් දෙද්දි උන්නේ ඒ බාරමිස රාජධානියේ ශක්තිති රජ කෙනෙක් සංඛ. සංඛ කියලා සක්විති රජු කෙනෙක් බිහි වෙනවා. බිහි වෙලා මේ සක්විති රජු ධාර්මිකව මේ ලෝකේ පාලනය කරද්දී බුදුරජාණන් වහන්සේ මේ දහස් ගණන් භික්ෂූන් පරිහරණය කරනවා වර්තමානයේ බුදුරජාණන් වහන්සේ මේ සිය ගණන් භික්ෂූන් පරිහරණය කරනවා වගේ. දැන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීම මේ මහා බුදුම උසිරියක්. මොකද මේ වගේ ආංශ අඩු පාළවල මේ සංඛ්‍යාවේ 80,000 පහළ වෙනවා. 60,000 වගේ කාලෙ පාළවෙනවා. දැන් බලන්න මේ සංඛ්‍යාවට 20,000 තියෙන කාලේ තමයි ආශි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඔව්. ඒකෝද එංගනම් අපිට කියනවා මේ සංඛ්‍යාවට 20,000 තියෙන කාලේ ඔච්චර මිනිස්සු කෙලෙස්වල ජීවිත වල නැති කාලේ තමයි මුදුර පහළ වෙන්නේ. දැන් මේ බලන්න මේ ඔක්කොම කෙලෙස් ඉවිච්ච කාලේ මේ සංඛ්‍යාවට 120 කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඔච්චර දුර්ලභ දෙයක් දෙන්නේ උනේ. අයි අපි මේ සංසාරයේ ඇවිද නැවිද ලැබෙන මේ ආංශ පිරීගෙන යන විදිහට මේ ඇවිදලා තියෙනවා. ආංශ පිරීගෙන යන වර්ණේ පිරීගෙන යන මේ අධර්ම රාගයේ විසම ලෝභයේ අධර්ම මේ මිත්‍යා ධර්ම බලවත් වෙච්ච ලෝකෙකම මේ ඇවිදලා තියෙනවා. ඉතින් මේ ලෝකේක අපි පාල වෙන අපි ඉපදිලා ඉඳෙදී තමයි අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පාල වෙන ධර්මයේ දේශනා කරන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරද්දී ඔබට පේනවනේ මේ රටේ ඇහිණ අධර්මයේ නිමාවක බලවත්ද කියලා. මම පේනවනේ මේ කෙලෙස්වල බලය කොච්චර වැඩිද කියලා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ එපානම් කියන සිවුරු දරුවෝ මේ රටේ හඬනවා කෑ ගහනකට මඟපණ ලබන්නේ එපා, හිත වඩන්නේ එපා, කුසල් වඩන්නේ එපා, නැකත් බලපන්න කියලා කියනකොට මම පේනවනේ මේ පිරිහීම කොච්චර බරපතල එකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාලංගිටකොට සංක කියන රජුලු ඒ රජුලු ඒ කාල වෙනකොට මේ ගංගානන් ගඟේ තියෙනවා කියන මහා ප්‍රනන්ද කියන වැඩ කෙනෙක් කරපු මාළිගාව රට වෙලා ඒ මාළිගාව උඩට අරගෙන ඒකේ ඊටර දුණු තාක්ෂණයක් තිබිලා තියෙනවා දුන්නා මාළිගාව අරගෙන මේ මාළිගාව කියන පදිංචි වෙනවා රජුලු ඒ සියල්ලම අත්හැරලා දාලා මේ මහත්මී බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. දැන් මේක එකක් පැහැදිලිව පේනවා. සක්විති රජ කෙනෙකුට දසි දෙකයි තියෙන්නේ. එකක් මොකද්ද? ගීගේ හිටියොත් සක්විති රජ වෙනවා. මහපුරුෂ ලක්ෂණ 32ක් තියෙන කෙනෙක් ගීගේ හිටියොත් සක්විති රජ කෙනෙක් වෙනවා. මහපුරුෂ ලක්ෂණ 32ක් තියෙන කෙනෙක් පැවිදි වුණොත් සංගුණ ඥාන මොහොතේ කියනවා දැන් මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන කෙනෙක් සංකරජිරුව. නේද? ඒත් මහා පුරුෂ ලක්ෂණ තියෙන සංගුණ ඥාන මොහොතේම පහළ වෙලා ඉන්නේ. ඒ පහළ වුණාට පස්සේ තියෙන ධර්මතාවයක් තමයි පෙරපසු නොවි බුදුරජාණන් වහන්සේලා දෙනම එකවර ඒ සක්වලේ පහළ වෙන්නේ. එතකොට එනම් ඒ සක්විති රජුගේ ශ්‍රාවකී බවට පත් වෙන විතරයි. ඒ බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ. එතකොට ශ්‍රාවකී බවට පත් වෙන විතරයි. එතකොට මේ සක්විති රජුගේ මොකද කරන්නේ? පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා ධර්මය අහලා සුළු කලකින් අරහත්ත්වයට පත් වෙනවා. මෙච්චරමයි මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟදී. දැන් මේක තමයි බුදුරජාණන් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී වර්ණනාව. දැන් මේක ඔබට අහන්නට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්නද හිතෙන්නේ ඉක්මනට නැන්නා නිවන් දකින්න හිතෙන්නේ. අන්න බලන්න මේක ඉවරෙච්ච ගමන් උන්වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මහණෙනි අත්දීපා වීරද තමාව පිළිසන්න කරගන්න, තමාව දූපතක් කරගන්න, අත්ත සරණ තමාව සරණ කරගන්න, අනන්‍ය සරණ අන්‍ය කෙනෙක් සරණ යන්න එපා. ධම්මදීපා වීරද ස්වාමී ධර්මයේ දූපතක් කරගන්න, ධම්ම සරණ ධර්මයේ සරණ කරගන්න, අනන්‍ය සරණ වෙන දෙයක් සරණ කරගන්න එපා. කොහොමද ඒ කරන්නේ කියලා ආය සතරමුදුපත්තාන දේශනා කරන්නේ. දැන් මේ දේශනා මට තේරෙන්නේ ඇයි මේක පටලවගත්තේ. දැන් පසු කාලයකට මෛත්‍රී වර්ණනා කියන මේ බේර විහාර හදන අටමහ කුසල් කරන අටමහත්තුන් මට ඒක දේශනාවක හම්බෙලා නැහැ. ආ මම ඔබට හම්බෙන්නේ කොහෙන්ද මන්නේ? අටමහ කුසල් කරන මේම අසවල්ලාසල් කරන මේම මේ පුරුදුතාවය කරනකොට මේම මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේම ඉපදෙලා මේම කරන්න කියලා මේ දේශනාව කොහොමද තියෙන්නේ? එතකොට අපිට තියෙනවනේ මොකද්ද? ශ්‍රද්ධාවක් කියන්නේ තියෙනවනේ මොකක්ද නේද? ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි අන්න තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනයි අපේ ශ්‍රද්ධාව තියෙනවනේ. මේ ශ්‍රද්ධාව තිබුණා නම් කවදාවත් අද වර්තමානයේ පැතිර තියෙන ආකාරයේ අධර්මයක් මේ රටේ පැතිරෙන්නේ නැහැ. මේ රටේ ඒ පතරේන්නේ බුද්ධ දේශනා සම්පූර්ණයෙන්ම කියවන්නේ. එතකොට තමයි මේක මිනිස්සු තේරෙන්නේ. නැත්තම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සමාගති පහෙන්ගාන පොඩි වාක්‍යයක් කිව්වට හොයන්න බෑ මොකද්ද මේ සිද්ධිය කියලා. දැන් තේරෙනවා මේ විස්තරය අහන්න පස්සේ. මොනවාගෙද මේ කියන්නේ? ඊට පස්සේ මම සතරමුත්‍ය පස්ඨානේ කායේ කායනුපස්සී වේරති, වේදනා වේදනානුපස්සී වේරති, චිත්තේ චිත්තානුපස්සී වේරති, ධම්මේ ධම්මානුපස්සී වේරති. ඒක තමයි තමාව දූපතක් කරගෙන ධර්මයේ දූපතක් කරගෙන වාසය කරනවා කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙන්න මේ නිසා තමන්ගේ පියාණන්ගේ අයිති භූමියේ වාසය කරන්න. ඒ පියාණන්ගේ භූමිය වාසය කරනකොට අංශයෙන් වැඩෙනවා, වර්ණයෙන් වැඩෙනවා, සැපයෙන් වැඩෙනවා, භෝග සම්පත් වලින් වැඩෙනවා, බලයෙන් වැඩෙනවා. මොනින්ද වැඩෙන්නේ? ආයශයෙන් වැඩෙනවා, වර්ණයෙන් වැඩෙනවා, සැපයෙන් වැඩෙනවා, භෝග සම්පත් වලින් වැඩෙනවා, බලයෙන් වැඩෙනවා. ආයු වර්ණ සැප භෝග බල මොනවද ඒ පහ? ආයු වර්ණ සැප භෝග බල. ඊරසි බුදුරජාණන් වහන්සේ අන්නා මෙහෙම මොකද මේ භික්ෂුව ආයශයෙන් වැඩෙනවා කියන්නේ? තමයි භික්ෂුව ඡන්ද සංයෝජි පදයන් සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. ඡන්ද ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද, විමංසා ඉද්ධිපාද කියන මෙන්න මේ සතර ඉද්ධිපාද වැඩිම තමයි භික්ෂුවගේ ආශ වැඩිම. සතර ඉද්ධිපාද වැඩෙන මේක තියෙනවා බාහ ඉද්ධිපාදානං භාවිතත්තා බෞනී තත්තා ආකංකමානෝ කප්පංවා චිත්ති කප්පාසේ සංවා. එහෙම බහුල වශයෙන් ප්‍රගුණ කරොත් කැමතින කල්පයක් වූ කල්පාවශේෂයක් වූ ඉන්න පුළුවන් කියන මේක තමයි කියන භික්ෂුගේ ආයතය. එහෙනම් මේ ආයතයෙන් වැඩෙනවා කියන්නේ මොකක්ද? සතර ඉද්ධිපාද බහුල වශයෙන් ප්‍රගුණ කිරීම. ඊළඟට කියන භික්ෂුගේ ආයත වර්ණ වර්ණ කියන්නේ මොකද්ද? රූප ස්වභාවය. මෙන්න භික්ෂුගේ රූප ස්වභාවය. එහෙනම් මේ භික්ෂුගේ රූප ස්වභාවය යන කුමක්ද? මහන්නි මෙන්න භික්ෂු සින්නත් වේ. ප්‍රාතිමාස සංවර සීලයෙන් සමන්විත වේ. ඇවතුම් පැවතුම් වලින් යහපත් වේ. අනුමාත්‍ර වරදෙහි බිය දකිමින් වාසය කරයි. සමාදන් වූ ශික්ෂා පද ආරක්ෂා කරගනි. මහන්නි මෙන්නයි භික්ෂුගේ රූප ස්වභාවයි. එතකොට රූප ස්වභාවය කියන අපි මේ භික්ෂුන්ගේ සැලකන්නේ මොකද්ද? සමී පාට නෙමෙයි. සූර පුරවන පාට නෙමෙයි. අස්කංගාසාදී ඉන්ද්‍රියන් පිටා තිබෙන සුන්දර බවක් නෙමෙයි. මේක කියන්නේ මොකද්ද? සිල්නත් බව. සිල්නත් බව. තව භික්ෂුගේ රූප ස්වභාවය. ඊළඟට තියෙනවා සම්මතියේ විශ්වගේ සැපය කුමක්ද? සැපේ තමයි පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කිරීම. දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කිරීම. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කිරීම. හතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කිරීම සැපය. විශ්වගේ භෝග සම්පත් මොනවාද? විශ්වගේ භෝග සම්පත් තමයි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයෙන් දසදිසා පතුරන මාර්ගය කිරීමේ